ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි. සදහවත් වාසනාවන්ත පිනතුනි ශාන්ත සේනාධීර මහත්මයා, දිනිතිනවනා ආදරණීය සහෝදර සහෝදරියන්, ඥාති හිතවතුන් කවුරුත් ඒක රාශී කරගෙන මේ නිවසේ ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා අවසන් වෙච්ච මොහොත නිවස පුරාම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩමවලා සියතින්ම දානීය සෝදානම් කරලා ඉතාම ප්‍රණීත ආකාරයට දානීය පූජා කරපු අවස්ථාව. ඉතින් දානීය හුඟක් තිබුණ ඉතින් හුඟක් බලන්න තමයි වෙන්නේ. නමුත් ඉතින් පුළුවන් උපරිමයෙන් තමයි සායනා කියලා වැන්දුවේ. ඉතින් මේ පිනතුන්ගේ තියෙන ශ්‍රද්ධාව නිසා මේ පින්කම ඉතාම මැනවින් සංවිධානය කරලා තියෙනවා. ඉතින් බෞද්ධ ගෙදරක් වුණාම තියෙන ලක්ෂණය තමයි අපිට මේ දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. බුද්ධ ධර්ම සංගතියෙන් තෙරුවන් සරණ ගියපු ශ්‍රණහවන් නායකයන් විදිහට අප අපේ ජීවිතවල සිදු කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි අපේ අම්මට තාත්තට හොඳට සලකනවා. ජීවත් වෙන කාලේ අය හොඳට රැක බලාගෙන මිය ගියාට පස්සේ මේ වගේ කලින් කාලේට පුණ්‍ය ආනෝදනා කරනවා. ඒ වගේමයි අපට මේ සද්ධර්ම වරප්‍රසාදය ලබා දීපු ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අපි ආශ්‍රය කරනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ දෙකම මේ පිනතුනේ හැම දිනාගේම ජීවිත තුලින් අප දකිනවා. එක විහාරස්ථානයක් නෙවෙයි විහාරස්ථාන රැසක් ඇසුරු කරමින් මේ ප්‍රදේශයේ හිටියත් වෙන ප්‍රදේශයකට ගියත් ඒන ස්වාමින් වහන්සේලා ඉතාම ගෞරවයෙන් ආශ්‍රය කරමින් ධර්ම ශ්‍රවණය කරමින් සිල් සමාදන් වෙමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ පෞල දේශ බලන විට ශාන්ත මහත්මයාගේ දිනිතනවනගේ ඒ පරම්පරාවල තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේ ශ්‍රද්ධා ලක්ෂණය. ඒ නිසාම තමයි තමන් මහත්යෙන් හරියම කරන ධනයෙන් උපරිම ලෙස මේ ශාසනය සඳහා කැපවීම සිදු කරන්නේ. ඉතින් මෙතන රැස් වෙච්ච හැම දෙනෙක් මෙහෙමයි. ධර්මයට කැමති, ස්වාමීන් වහන්සේලා දකින්න කැමති, දන් දෙන්න නිතර දෑත හුරු කරගෙන ඉන්න පින්තුන් පිටසක් තමයි ඔබ හැම දෙනාම. ඉතින් විශේෂයෙන්ම අද සිහිපත් කරන්නේ මීට වසර දෙකකට කලින් මියගිය ස්වර්ණලතා සිල්වා මෑණියනුත්, ඒ වගේම SDS සේනාධීර පියකුමා ඇතුළු, ඒ වගේම හේරත් මහත්මයා, ඒ වගේම තිස්ස මඩිග සේකර මහත්මයා ඇතුළු ඒ හැම දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරන්ටයි මේ පින්කමේදී බලාපොරොත්තු වන්නේ. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි එක්තරා රාජපුත්‍රයෙක් විශේෂයෙන් දීඝජාන කෝලිය කියන මේ කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත දිනක් ආවා. ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නය, ස්වාමීනි අපි ගිහි අය, අපේ ගිහි ඇඳුම් දරණ අය, සුදු වස්ත්‍ර හඳින අය, සෝඳ විලවුන් දල්වන අය, කාමභෝගී ජීවිතයක් ගත කරන අය, දෝදරුවන් අමුසැමියන් සමග ජීවත් වන අය, අපි රන් ආභරණ පළඳින අය, අපි අන්න එවින් අය හැටියට අපට අපේ මෙලව ජීවිතය සාර්ථක වන්න, මරණය මතු ජීවිත සඵල වන්නට හේතු වන කරුණු අපට දේශනා කරන්න කියලා ඉල්ලීමක් කළා මේ දීඝජාන කියන කෝලිය පුත්‍රයා. මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ මේ ගුරුපතියාට මෙලව ජීවිතය සාර්ථක කරගන්න මොකද කරන්න ඕන, මරණයෙන් මතු ජීවිත සාර්ථක කරගන්න මොකද ඕනේ කියන එක ඉතාම පැහැදිලිව දේශනා කළා වැක්කපඤ්ඤ සූත්‍රයේ. මේ ජීවිතය සාර්ථක කරගන්න නම් කරුණු හතරකින් අපි දිනු වෙනට ඕන. උත්හාන සම්පදා, ආරක්ෂක සම්බදා, කල්‍යාණ මිත්‍රතා, සම ජීවිත සම්පදා. උත්හාන සම්පදා කියලා කියන්නේ මහන්සියෙන් වැඩ කිරීම. ඉගෙන ගන්න කාලේ මහන්සියෙන් ඉගෙන කියා ගන්නට ඕන. විෂය දැනුම, භාෂා ඥානය, කුසලතා මේ අපි දිනු කර ගන්නට ඕන. ඒ වගේම මහන්සි වෙලා හරි හැම කරන්නට ඕන. බාහමල පරිචිතේහි, සේනාවක් කිත්තේහි, ධම්මිකේහි, ධම්මලද්දෙහි කියපු විදියට දෑතේ වීරියෙන් මහන්සියෙන් වැඩ කළා හොඳට හරියම කරන්නට ඕන. මෙලොව ජීවිතේ සාර්ථක වන්න නම්. ඒ වගේම තමන්ගේ මෙලොව ජීවිතේ සාර්ථක වන්නට හොඳ මිතුරන් ඇසුරු කරන්නට ඕන. යහපත් මිතුරන්. ඇයි ඒ මිත්‍රත්වයේ වැරදුනවා තියෙන්නේ. වසර ගානක් හම්බ කරන දේවල් එක මොහොතින් නැති වෙලා යන පුළුවන්. එනිසා තමන්ට හොඳ මිතුරන් ඉන්නට ඕන. ඒ වගේමයි සම ජීවිතතාව. හරි හම්බ කරන දේ මනාව කල්මනාකරණය කළා පරිහරණය කරන්න ඕන. වේදන් කරනකොට ආදායම සරල විදියට තමන්ගේ වේදන් කළමනාකරණය කරගන්නට ඕන. මෙන්න මේ කරුණු හතර මහන්සියෙන් වැඩ කිරීම, ඒ වගේම උපයන ධනය ආරක්ෂා කර ගැනීම, කල්යාණ මිත්‍රත්වය සහ සමජීවිකතා ආදායම සරල විදියට විය පහදන් කිරීම. මෙන්න මේ කරුණු හතර තමයි මේ ජීවිතයක් සාර්ථක කරගන්න හේතු වන කාරණා. මෙලොව ජීවිතය සඵල කරගන්න හේතු වන කාරණා. ඉතින් අපි සමාජයේද බලන විට අපිට බොහෝ විට පේනවා මේ කරුණු හතරෙන් ඉදිරියට යන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. මේ ජීවිත කාලයෙන් සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්නට බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. නමුත් වෙනතුනි බෞද්ධයන් වන අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ මේ ජීවිතේ අවුරුදු 60ක් 80ක් 100ක් සමගියෙන් සතුටෙන් නිරෝගීව සස්ත්‍රීකව ජීවත් වීම තරම් නෙවෙයි. අපි සසර ගමනක් විශ්වාස කරන අය. අපේ ජීවිතයේ සාර්ථක වර්තයේ තියෙන්නේ මේ ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ගත කරන අතරේදී මරණින් මතු ජීවිතයේ මේ වගේම සුගතියක් හෝ මීට ඉහළ තැනක් වෙන්නට ඕන. අන්න ඒ සඳහා හේතු වන කරුණෝ මේ දීඝානුකෝලියට බුදුහාමර දේශනා කළා. බලන්න මෙච්චර මේ කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත් ඔහුට පරලෝක ජීවිතය ගැන හැඟීමක් තිබුණා. එනිසායි හෝ භාගතුන් වහන්සේගෙන් විමසන්නේ ස්වාමීන් වහන්සේ මෙලොව ජීවිතය සඵල කරගන්න වගේම මරණයෙන් මතු ජීවිතය සාර්ථක වෙන්නත් මට කරුණු දේශනා කරන්න කියලා. එෙහිදී භාගතුන් වහන්සේ කරුණු හතරක් දේශනා කරනවා. ඒ තමයි සද්ධා සම්පදාය, සීල සම්පදාය, ඥාන සම්පදාය, ඒ වගේම පඤ්ඤා සම්පදාය. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. මෙන්න මේ කරුණු හතර තමයි මරණින් මතු ජීවිතයත් සුගතියත් සහ නිවනට හේතු වන කරුණු. ශ්‍රද්ධාව, සිල්වන්ත භාවය, දන් දීම සහ ප්‍රඥාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවලගේ හේතින ප්‍රසාදය. නිතරම අපි යමක් කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරලා උන්වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසයෙන් අපි කටයුතු කරනවා. ඒ වගේම බාහතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ හදවතෙන් දරාගෙන තමයි අපි හැම වෙලාවෙම කටයුතු කරන්නේ. ඒ වගේම අපි ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් ආදරයෙන් කටයුතු කරනවා. මේ තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ තියෙන ලක්ෂණය. විශේෂයෙන් මම හිතන්නේ බෞද්ධයන් හැටියට, විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයන් හැටියට ඔබ හුඟක් වාසනාවන්තයි. එයකට හේතුව විශේෂයෙන් මේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලස් ප්‍රදේශයේ වාසය කරන අය ඇටියට ඔබ හුඟක් වාසනාවන්තයි. ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් ඇසුරු කරන්නට, උන්වහන්සේලා තමගේ නිවසේ වැඩමවා ගන්නට ඔබට හැකියාව තියෙනවා. ඇතැම් ඔබ ශ්‍රී ලංකාවේ හිටියත් මේ වගේ හාමුදුරු පිරිසක් ඔබේ නිවසේ වැඩමවා ගන්න එක ලේසි වෙන්නේ නැහැ. නමුත් මේ රටේදී දානමය පින්කමක් කළත්, කඨින පින්කමක් කළත් ඉහළින්ම මේ පින්කම කරන්න පුළුවන් පතිරූප දේශ මහත්තයාත් ඔබ අපලවාගෙන තියෙනවා. එනිසා ඔබ වහන් වාග්ය සම්පන්නයි. මේ වාසනාව පින්නතුනි දකුණු කැලිෆෝනියාව විතරම නෙවෙයි. උතුරු කැලිෆෝනියාවට ගියත් නෑ, වෙනස් ස්ටේට් එකට ගියත් මෙච්චර වාසියක් අපිට ලබා ගන්න බෑ. යුරෝපේ රටකට ගියත්, අප්‍රිකාවට ගියත් එහෙම විට මේ ආධ්‍යාත්මික ප්‍රතිලාභය අපට ලැබෙන්නේ නැහැ පින්නතුනි. ඒක ලැබෙන්නේ අපේ ලොකු පිනකට. අනේ නිසා මේ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි අපේ මෙලව ජීවිතය සාර්ථක වෙන්නත්, පරලෝක ජීවිතය සාර්ථක වෙන්නත් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අපට අනුශාසනා ලැබෙන්නට ඕන. මේ ශ්‍රද්ධාවෙන් ආරම්භ කරන ආධ්‍යාත්මික ගුණවදාව අපි ප්‍රඥාව දක්වාම යන්නට ඕන මේ පින්නතුනි. ශ්‍රද්ධා මූලික සම්පේපි කුසල ධර්මා කියලා දේශනා කළා. ශ්‍රද්ධාව තමයි සියලුම කුසල ධර්ම වලට මූලික පදනම කියලා. අන්නේ ශ්‍රද්ධා ඇති කරගත්තට පස්සේ ඔහු සිල්වන්ත වෙනවා. ඔහු මොකක් කළත් කරන්නේ පංචශීලයේ පදනම ඉඳගෙන. පින්නතුනි මොගලන් මහරහතන් වහන්සේ බොහෝ අවස්ථාවල දිවි ලෝකෙට වැඩම කළා. ඒ දිවි ලෝකෙට ගිහිපු අවස්ථාවලදී බොහෝ විට මනුස්ස ලෝකෙ ඉඳලා පින්කම් කරලා දිවි ලෝකෙ ඉන්නයි මුණ ගැහුණා. ඒ අය සඳහන් කරන මනුස්ස ලෝකෙදී කරපු පින්කම් මොනවද කියලා. ස්වාමීන් වහන්සේලාට දන් දීම, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උපස්ථාන කිරීම සහ විශේෂයෙන්ම පංචශීලය අනුව කටයුතු කිරීම. ඒ දිවි ලෝකෙදී හැමිට බොහෝ දිව්‍ය පුත්‍රයන් දෙවඟනක් කියපු දෙයක් තමයි අපි පංචශීලය රකිමින් අපි දැහැමිව දරුවන් ටික පෝෂණය කරන් හිටියේ කියලා. ඒ විතරක් නෙවෙයි කියන මනුස්ස ලෝකෙට ගිහිල්ලා මුගලන් හඳුරන කියන ස්වාමීන් මනුස්ස ලෝකෙට ගිහිල්ලා මිනිස්සුන්ට මේ කාරණා කියන්න කියලා. ඒ නිසා මෙලොව ජීවිතයෙන් සුගතියට යන්නට තියෙන ප්‍රධානතම දෙයක් තමයි ධම්මේන ධරම් පෝෂිති කියන විදිහට ධාර්මිකව පංචශීලයේ පදනම ඉඳගෙන සැදැහැවත් ජීවිතයක් ගත කරමින් තමන්ගේ දුස්ස ජීවිතය සාර්ථක කරගෙන අනිහිතේ තියෙන ප්‍රධාන දෙයක් තමයි දානය කියන එක පරිත්‍යාගය. අපි පිරිසුදු දෑතෙන් නිතරම යමක් පූජා කරන අදහසින් ඉන්නේ. අපේ නිවසේ ඉන්න අපේ අම්මට තාත්තට සලකනවා. දරුවන්ට අපි කරුණාවෙන් ආහාර පාන අවශ්‍ය දේවල් ටික සම්පාදනය කරනවා. ගෙදර හදන සතුන්ට අපි සුරතල් සතුන්ට අපි මෛත්‍රියෙන් ඒ සතුන්ට ආහාර පාන අවශ්‍ය දේවල් ටික දෙනවා. ඒ වගේ මසරණ කෙනෙක් දැක්කම පිළිහිඩ වෙනවා. ස්වාමීන් වහන්සේලාට පූජනීය උතුමන්ට ගෞරවයෙන් අපි උපස්ථාන කරනවා, දන් දෙනවා. මෙන්න මේක තමයි පින්තුණේ දානයේ ප්‍රධාන ලක්ෂණය. ඒක ආමිස දානයක් වෙන්න පුළුවන්, ඒක අභේ දානයක් වෙන්න පුළුවන්, ඒක ධර්ම දානයක් වෙන්න පුළුවන්. මෙන්න මේ දානෙන් පස්සේ මෙන්න මේ කරුණ තුන විශේෂයෙන් පින්තුණේ. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය කියන මෙන්න මේ කරුණ තුන ඍජුවම සුගතියක් ලබන්නට හේතු වන කාරණා. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ පින්තුණේ මේ ජීවිතය සඵල කරගන්න වගේම අපි නැවත සුගතියේදී අපිට මුණ ගැහෙන්නට ඕන. දැන් මේ රටේ කෙනෙක්ගේ ෆියුනරල් එකට ගියාම එයා ජීවත් වෙන කාලේ කරපුවා කියනවා. අපි මේ වගේ ට්‍රිප් එකක් ගියා. අපි මේ වගේ කෑම බීම කෑවා. මේ වගේ සෙල්ලම් කළා. මේ වගේ දේවල් කීකී hina වෙනවා. පින්තුණේ බලන්න මේ කිසිම දෙයක් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න හේතු වෙන්නේ නැහැ. නමුත් බෞද්ධයන් විදිහට අපි අපේ කෙනෙක් මියගිය ගමම අපට මතක් වෙන්නට ඕන. මොකන්ද? එයා දැන් හොඳ තැනක ඉපදෙලා ඇති කියන හැඟීමක් අපට ඇති වෙන්නට ඕන. එහෙම ඇති වෙන්නේ කොහොමද? එයා ජීවත් වෙන කාලය අපි එයාත් එකට දන් දීලා තියෙනට ඕන. සිල්වන්ත වෙලා තියෙනට ඕන. භාවනා කළා තියෙනට ඕන. මෙන්න මේක තමයි ඇත්තටම අපි අනිත් දැන කරන උපකාරය. අපි කෑමක් දුන්නොත් එක දවසෙන් දෙකයි. අපි අඳුමක් දුන්නොත් ඒක අවුරුද්දෙන් දෙකයි. අපි රැකියාවක් කෙනෙකුට හොයලා දුන්නොත් ඒක විශ්‍රාමණකම් විතරයි. අපි නිවසක් හදලා දුන්නොත් ඒක ජීවත් වෙනකම් විතරයි. නමුත් අපි ආධ්‍යාත්මිකව කෙනෙකුගේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය මෙන්න මේ ගුණාංග දීනුව නැති උදව් කරොත් ඒක නා මියගේ දවසට අපට අර කරව පින්කම් ගැන හිතනවා අපිට කිසියම් විදිය අනුමානයක් ඇති කරගන්න පුළුවන්. ඒක නා දැන් සුගතිගාමි වෙලා ඉන්නේ කියලා. විශේෂයෙන්ම අපේ අම්මා තාත්තා දෙන්න ජීවත් වෙන කාලේ මේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව දිනු වෙනට ඒකට උදව් කරන්න ඕන. විශේෂයෙන්ම පින්තුණි ශ්‍රද්ධාවන්ත, ගුණවන්ත අම්මලා තාත්තලා අපිට ඉන්නවා නම් ඒක අපිට පින්තුණි ලොකු බරක් ඇත්තෙන්. ඇයි එහෙම කියන්නේ? බුදුදහමේ සඳහන් වෙනවා දරුවන්ට එක්තරා විශේෂ කාරණයක්. අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා කියලා. දරුවා නිතරම දෙමෝපියන්ට වඩා ගුණෙන් නෝනින් වැඩි වෙන්නට ඕන. වැඩි වෙන බැරි නම් අඩු ගන්න සමාන හරි වෙන්න ඕන කියලා. එනිසායි මා කියුවේ දෙමෝපියන්ගේ ගුණ වැඩි වෙන්න දරුවන්ගේ දෙවරු මත ලොකු බරක් තියෙනවා. ඇයි ඒ දෙමෝපියන්ට වඩා ගුණවත් වෙන්න ඕන අපි? එහෙම වෙන්න බැරි නම් අඩු ගන්න ඒ මට්ටමෙන් හරින්නට ඕන. හැබැයි කිසි විටකත් ඊට පල්ලෙහාට යන්න හොඳ නැහැ. දෙමෝපියන්ගේ අන්තිමට ශ්‍රද්ධාව, සිල්වන්ත භාවය, පරිත්‍යාග සීලයේ ඒ මට්ටමෙන් හෝ ඇතිනම් ඊට වඩා ඉහළින් පවත්වා ගන්නට අපි නිරතුරුව කටයුතු කරන්න ඕන පින්තුණි. ඒ දරුවන්ට තමයි අතිජාත දරුවන් කියලා කියන්නේ. එනිසා ඒ කාර්යය කරන අතරේදී අපි විශේෂයෙන්ම මේ දීඝජාන පොලියට බහතුන් වහන්සේ දේශනා කරනවා. පරලෝ ජීවිතයේ සඵල කරගන්න තියෙන කාරණාවලින් ප්‍රධානතම කාරණයක් විදිහට අවසාන කාරණය දේශනා කරන්නේ පඤ්ඤා සම්පදා කියන කාරණාව. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය කියන මේ කරුණ තුන කියලා. ඊළඟට කියන්නේ මොකද්ද? පඤ්ඤා සම්පදා. පඤ්ඤා සම්පදා කියන්නේ මොකද්ද? උද්‍යත්ය ගාමිනී පඤ්ඤාව. හේතුඵල ධම, අනිත්‍යතාවය. මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වල තියෙන අනිත්‍යතාවය. හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ආකාරය බලන්න කියනවා. මේක තමයි පින්වත්නි බුදුදහමේ ඉහළම ඉගැන්වීම. දැන් අපි සමහරට කියනවා අපි ගිහි ගෙදර ඉන්න අය අපට පොඩි බණක් කියුවාම ඇති, ඒ දින දාන ජීවිතය සාර්ථක කරගෙන දරුවෝ ටිකක් එක සමගින් ඉන්න බණක් තිබ්බහම ඇති, වැඩි මොනවත් ඉතින් සුගතියට යන තියෙන බණක් තිබුණාම ඇති කියලා අපි හිතන්නේ නේ. බලන්න පින්වත්නි මේ දීඝයානුකෝලිය ඔහු කියන අපි කාමභෝගී ජීවිත ගත කරන අය, අපි සෝන වෙනවන් දරන අය, අපි කසියසල් දරන අය, එහෙමයි හැටියට අපිට ධර්මයක් දේශනා කරන්න කියපු වෙලාවේදී බුදුහාඳුරෝ ඒ දේශනාව අවසන් කරේ කොතනින්ද? ප්‍රඥා සම්පදායෙන්. උද්‍යත්ය ගාමිනී පඤ්ඤා උදේවැය බලන්න ඇතිවීම නැතිවීම රයිසින සීසින ඔෆ් මයි ඇග්‍රිගේට්ස්. This is the highest quality of practice in Dhamma. Wisdom. ඇයි පින්තුනි මේ පඤ්ඤා සම්පදාව දේශනා කළේ? මේක නිකන් දේශනා කරව කාරණයක් නෙවෙයි. පඤ්ඤා කියන චෛතසිකේ තමයි චෛතසික වලින් සෝවන චෛතසික වලින් ඉහළම කුසල චෛතසිකයේ සිටුවේ. මේ චෛතසිකයේ දිනු කරනකොට අනිත් සියලුම සෝවන චෛතසික වර්ධනය වෙනවා. උදාහරණයක් කියනවා කිසියම් රජ කෙනෙක් කිසියම් තැනකට යනකොට රජතුමත් එක්ක ඇමතිවරු අනිත් අය ආරක්ෂක භටයෝ ලිපිකරුවෝ සියල්ලක් මෙතෙන්ට යනවා රජතුමා යනකොට. අන්න ඒ වගේ තමයි ප්‍රඥා කියන චෛතසික යම් තැනක තියෙනවා නම් එතන සතිය තියෙනවා, එතන සමාධිය තියෙනවා, එතන ශ්‍රද්ධාව තියෙනවා, එතන සම්මා වාචාව තියෙනවා, එතන සම්මා සම්මන්තිය තියෙනවා. මේ ආදී සියලුම සෝබන චෛතසික මේ ප්‍රඥා කියන චෛතසිකයත් එක්ක එකට සමගාමීව ගමන් කරනවා. ඒ නිසා අවසාන වශයෙන් අපර ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ මේ ප්‍රසෙන්ට් මොමන්ට් එක වර්තමාන මොහොතේ අපේ සිත ගැන. මේකට කියනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා. නැත්තම් ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා. මේ මොහොතේ අපේ සිතේ ස්වභාවය වෙනුවෙන් දැකියන. මේ වර්තමාන සිතුවිල්ල කියන්නේ අතීතයෙන් වර්තමානට අපිවත් නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යන එකක් නෙවෙයි. මෙන්න මෙතනම අවුත්වා සම්මුතං පොත්වා නවවිසති කියපු විදියට පෙර නොතිබි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන සිතුවිල්ලක් තමයි මේ වර්තමාන මොහොතේ තියෙන්නේ. ඒ සිත විතරක් නෙවෙයි අපේ කයත් හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේ යථාර්ථයට අපට හිත තියන්න පුළුවන් නම් අන්න ඒ හරහා අපට පුළුවන් විදර්ශනා පූර්වංගව සමතේට යන්න, ප්‍රඥා පැතිතර සමතේට යන්නත් පුළුවන්. අන්න ඒක නාගලංග සතිමත් බව තියෙනවා, ඒක නාගලංග වීරිය තියෙනවා, ඒක නාගලංග ශ්‍රද්ධාව තියෙනවා. සද්ධා විරිය සති සමාධි පඤ්ඤා these are the five spiritual faculties that help us to go on the path of liberation for the nirvana. පින්තුනි මේ තමයි ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අන්න ඒ පහේ ඉහළම මට්ටම තමයි මේ දීඝානුපෝරියට එදා භාගතුන් වහන්සේ දේශනා කළේ. මෙතෙන්ට හිත තියන්න පුළුවන් පින්තුනි ඒ තැනැත්තාට සුගතියක් තියෙනවා, ඒ තැනැත්තා නිවන් මාර්ගෙ තින්නේ විතරක් නෙවෙයි, ඒ කෙනා මේ ජීවිතයේ උත්සාහයෙන් වැඩ කරමින් ඒ හරියම්බ කරන ධනෙ ආරක්ෂා කරමින් කලන මිතුරන් ඇසුරු කරමින් යා සමබර ජීවිතයක් ගත කරනවා. ඉතින් පින්වතුනි අප මේ උතුම් සම්බුද්ධ ශාසනයක් ලැබුණු මොහොත මේ ලබාගත්තු මේ අනගිය අවස්ථාව මග නොහරවාගෙන හැකිතාක් ඉක්මනින් මේ ධහමෙන් උපරිම ඵල නෙලා ගන්නට අප උත්සාහ ගනිමු. ඉතින් එසේ කිරීමට ඔබට මේ උතුම් දාන පින්කම ඔබට ආශිර්වාදයක් වේවා. නිරුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සංසා ගන්නට මේ උතුම් කුසලය ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අදයි පින්වත්නි අප මිය ගිනාතින්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් මේ දානෙට සහභාගී වෙච්ච ශ්‍රද්ධාවන්ත පින්වතුන් ඔබ හැම දිනෙකම කල්පනා කරන්න. ඔබේම නිවසේහි ඔබේම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔබේම අමතා අතර පුණ්‍යානුමෝදනා පිණිස අමතා අති ජීවත් වෙනවා නම් එයට ආශිර්වාද පිණිස ඔබේම දෑතින් කළා වූ පින්කමස්සේ එක වගේ හිතලා සතුටට පත් වන්න. මේ සිද්ධ කරගත් උතුම් කුසල දාන තුනෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලය අද විශේෂයෙන් සිහිපත් කරන මේ වසර දෙකකට කලින් මිය ගිය ස්වර්ණලතා සිල්වා මාතාව, ඒ වගේම SDS සේනාධීර මහත්මයා, MD හේරත් මහත්මයා, ඒ වගේම තිස්ස මඩිකසේකර මහත්මයා ඇතුළු යම් තාක් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන ඥාති වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා. මේ පිරින් සූපත්‍ය කියන්තක් සත්‍යයන් ඉස්සේ කොතන බොහෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සූපත්ත සුභතිගාමීව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පෑන් වඩලා පුණ්‍යානුමෝදනා කරමු වාතාව කියලා වාදනය ගන්න පෑන් වාදනය ගන්න තරම් හොඳයි අපි ගාථාව කියමු ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු යතාවාරිවා පුරං පරිපූරෙන්ති සාගරං නේවමේව ඊතෝදි පේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං ඒවමේව ඊතෝදින්නම් පේතානං උපකප්පති රැස් කරගත් මේ සියලු කුසලයන් අප දෙවියන්ට අනුමෝදන් කරමු සම්මා දෘෂ්ටි දෙවියනොත් මේ පින දැක අනුමෝදන්ව දිව ඉසුරු වර්ධනය කර ගන්නා ගමන් ඔබ අප හැම දෙනාම සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කලක් දැක දෙත්වා දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් දෙවියන්ටත් මේ අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු හොඳයි රැස් කරගත් මේ උතුම් කුසල ධර්මයේ බලයෙන් අද ඔබේ දෑතින් ඒ සරොත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා වෙනුවෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් ඔබේ දෑතින් දානය පූජා කළා කියන සතුට තව තවත් ඇති කරගන්න. ඉතින් ඊළඟ දවසේ පින්කම කරනකම්ම අද මේ කලාව පින්කම ගැන හිත හිත සතුටට පත්වන්න තමන්ගේ කුසලයේ තවදුරටත් දින කරගන්න. ඉතින් මේ සියලු පින්කම ලානිසංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොවසින් නිරුක් නිරෝගී සම්පත්තිය කිරජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැනසේවා කියන ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේලා දැන් ඔබ කෙරෙහි ඉතාම මෛත්‍රියෙන් සෙත් පිරිසක් ධ්‍යාන කරමින් ආශිර්වාද කරනවා. බුදුදම සංඝ කෙන තෙරුවනේ ආශිර්වාදයෙන් පිරිති අනුභවයෙන් මේ ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ප්‍රතිපත්තිවල අනුසංසයෙන් අද මේ අලුයම සිදු කළා වූ මේ සංඝ සතු දානමය පින්කම අනුසංසයෙන් පින්වත් හැම දෙනාටම නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. ඔබ සිදු කරන ආර්ථික අධ්‍යාපනික ආධ්‍යාත්මික සියලු කටයුතු සපර කර ගන්නට මේ උතුම් පිරිස් සංඝානියත් ආශිර්වාදයක් වේවා කියන පැතුමෙන් ස්වාමීන් වහන්සේලා ඉතාම මෛත්‍රියෙන් යදි ධං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතු ශාවක සංඝෝ පාහුනෙයෝ පාහුනෙයෝ ජග්ගිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති යේතේන සංඥවඤ්ඤේන පාතු ත්වං රතනංච යං යේතේන සංඥවඤ්ඤේන පාතු ත්වං රතනංච යං යේතේන සංඥවඤ්ඤේන පාතු ත්වං රතනංච යං තන්වං කරෝ මහාවීරෝ මේධං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකයතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමුංකෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන්දනෝ සෝමිතෝ ගුණසම්පන්නෝ අනෝමදස්සී ජනුන්තමෝ පජුමෝ ලෝකපඤ්ඤෝතෝ නාරදෝ වරසාරති පජුමුන්තරෝ සන්තසාරෝ සුමේධෝ අංග පොංගලෝ සුජාතෝ සම්බලෝකං ගෝපියදස්සී නරාසබෝ අන්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුජෝ සිද්ධන්තෝ අසමෝනෝ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපංසේ ච අනුපමෝ සිකේ සම්බහිතෝ සත්තාරිස්ස සුඛදායකෝ කපුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රණඤ්ඤෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සංඛේ පුංගවෝ තේ සංසච්චේන සීලේන පංති මෙත්ත වලේන ච තේ පිත්වං මනුරක්ඛන්තෝ ආරෝග්‍යේන සුඛේන චාති මහාකරුණිකෝ නාථෝ හිතාය සම්මපානිතං පූරෙන්ත්වා පාරමී සම්බාපත්තෝ සම්බෝධිමුන්තමං හේතේන සංචවඤ්ඤේන තෝතේ ජය මංගලං ජයන්තෝ බෝධියාමුල් සංඛ්‍යානං නන්දි වන්දනෝ එවං තුයිහං ජයෝ ජයං සෝ ජය මංගලං සංකන්ත්වා බුද්ධ රතනං ඕසදං මුන්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සන්තේනානස් සන්තු පඤ්ඤවා සම්මේ දුක්ඛාභෝප සමින් සංකන්ත්වා ධම්ම රතනං ඕසදං මුන්තමං වරං පරිලාවෝප සමනං ධම්ම තේජේන සන්තේනානස් සන්තු පඤ්ඤවා සම්මේ භයාවෝප සමින්තු තේ සංකන්ත්වා සංඝ රතනං පුන්තමං වරං ආහුනේයං පාහුනේයං සංගතේජේන සන්තේනා නස්සන්තු පන්දවා සම්මේ රෝගාවෝප සමෙන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං බුද්ධ සමන්නන්ති තස්මා සන්ති භවන්තු තේයං කිංකි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං ධම්ම සමන්නන්ති තස්මා සන්ති භවන්තු තේයං කිංකි රතනං විඤ්ඤති විවිධා පුතෝ රතනං සංඝ සමන්නන්ති තස්මා සන්ති භවන්තු තේ නත්ථි සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නීතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නීතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නීතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්මිතියෝ නිවඤ්ඤං සම්බරෝගෝ විනස්සතු මාතේ භවන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බෙ මංගලං රක්ඛන්තු සම්බෙ දේවතා සම්බෙ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බෙ මංගලං රක්ඛන්තු සම්බෙ දේවතා සම්බෙ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බෙ මංගලං රක්ඛන්තු සම්බෙ දේවතා සම්බෙ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්තයක්ඛ භූතං පාපංගානිවාරණා පරින්තං සානුභාවේන හන්තු තේ සන්නුපද්දවේ වත්සතු කාලේන සංස සම්පන්ති හෝතු ච තේතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසණ්ඩා ච බුම්මණ්ඩා දේවානාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසණ්ඩා ච බුම්මණ්ඩා දේවානාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසණ්ඩා ච බුම්මණ්ඩා දේවානාග මහින්දිකා පුඤ්ඤං තං